මේ ගාථාව දාලේ සාරිපුත්ත රහතන් වහන්සේ. එයා සිල්වත් කෙනෙක් නම්, ඉතා හොඳට සිහිය පවත්වනවා නම්, සිතිවිලි දමනය කරලා ධ්‍යාන වඩනවා නම්, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා නම්, භාවනාවේ ඇලී වසනවා නම්, සිත සමාධිමත් නම්, හුදකලා ජීවිතයෙන් සතුට වෙනවා නම්, අන්න එයාට තමයි කියන්නේ භික්ෂුව කියලා. වළඳනදී තෙත දෙයක් වෙන්න පුළුවනි, වේලිච්ච දෙයක් වෙන්නත් පුළුවනි, ප්‍රමාණී ඉක්මවා ගන්නට හොඳ නෑ, කුසේ ඉඩ තියාගෙන ඉන්නේ. භික්ෂුවක් වාසය කරන්නට ඕන ඒ විදියට ප්‍රමාණයකට දානි අරගෙන නුවණින් යුක්තව. හතර පස් පිඩක් නොවළඳා ඒ වෙනුවට පැන් වළඳන්ට ඕන. නිවනට යොමු කළ සිහිය ඇති වීරියවන්ත භික්ෂුවකට ඒක හරි පහසුයි. සිරුරේ තිබෙනවා වසාගන්ට ඕන තැන්. ඒ වසා ගැනීම පිණිසයි කැප විදියට ලැබෙන සූර පාවිච්චි කරන්නේ. නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට ඒක හරි පහසුයි. භාවනාවට වාඩි වුණාට පස්සේ දනහිස් දෙක වැස්සට තෙමෙන්නේ නැත්නම් අන්න ඒ විදියේ කුටියක් වුණත් නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට හරි පහසුයි. යමෙක් සැපවින්දනය දුකක් වශයෙන් දකිනවා නම්, දුක් වින්දනය හුලක් වශයෙන් දකිනවා නම්, දුක් රහිත වින්දනයේට මුලා වෙන්නේ නැත්නම් මේ ලෝකෙට එයා බැඳෙන්නේ කොහොමද? පාපී ආශාවන් තිබෙන, හීන වීරිය තිබෙන, සද්ධර්මයේ දන්නේ නැති, සද්ධර්මයට ආදර ගෞරව නැති කිසි කෙනෙක් සමග මා කවදාවත් එක් වෙන්න එපා. ඒ උදවිය සමග එකතු වෙලා මේ ලෝකෙට ඇති යහපත මොකක්ද? ඒත් යම් කෙනෙක් හොඳට සද්ධර්මයේ දන්නවා නම්, නුවණ තියෙනවා නම්, සිල්වත් නම්, සිත සමාධිමත් නම්, සිත සංසිඳ වීමෙහි යෙදෙනවා නම්, අන්න ඒ උත්තමයා මාගේ හිස මත වැඩ සිටීවා. මිත්‍යා සංකල්පනාවීම යෙදෙමින් මිත්‍යා සංකල්පනාවටම ඇලිලා කැලෑ සතික් වගේ ඉන්න කෙනාට සංසාර දුක නැති කරන ඒ අමා නිවන අහිමි වෙලා යනවා. නමුත් යම් කෙනෙක් මිත්‍යා සංකල්ප ඉවත් කරගෙන එක එක දේවල් කල්පනා කර කර ඉන්නේ නැතිව සමථය විදර්ශනාවක් තුලම වාසය කළොත් අන්න එයාට සසර දුක් නැති කරන ඒ අමා නිවන හමු වෙනවා. ගමක හෝ අරණ්‍යක හෝ පහත් පිමක හෝ කඳු ගැටයක හෝ යම් තැනක රහතන් වහන්සේලා වැඩ සිටිනවා නම් අන්න ඒ භූමිය හරිම ලස්සනයි. කෙලෙස් වලට ඇලුන කාමී ජනයා ආරණ්‍ය සේනාසලම ඉන්න කැමති නෑ. කාමයේ සොයන් නැති වේතරාග මුනිවරු ඒ ආරණ්‍ය සේනාසන වලට හරි කැමති. උන්වහන්සේලාට නම් ඒ ආරණ්‍ය සේනාසන හරිම ලස්සනයි. නිධානයක් මතු කරලා පෙන්නනවා වගේ දුටු වරද පෙන්නලා දෙන වරදට ගරහා කරන ඥානවන්ත උත්තමයන් වයි ආශ්‍රය කරන්න ඕන. එවැනි ඥානවන්ත උත්තමයන් ආශ්‍රය කරන කෙනෙකුට යහපතක් මිසක් අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. යහපත පිණිස අවවාද කරන්න ඕන. අනුශාසනා කරන්නටත් ඕන. අකුසල් වලින් වළක ගන්නටත් ඕන. අන්න ඒ තැනැත්තාව සත්පුරුෂයින්ට හරි ප්‍රියයි. නමුත් අසත්පුරුෂයින්ට නම් ප්‍රිය නෑ. සදහම් මැස්සති බුදුරජාණන් වහන්සේ එදා වෙන කෙනෙකුටයි දහම් දෙසමින් හිටියේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් සිටි ඒ සද්ධර්මයේ අර්ථ අවබෝධ කරගන්නට ඕන කියලා මා හොඳට කන් යොමාගෙන හොඳ සිහියෙන් අහගෙන හිටියා. මගේ බණ ඇසීම හිස් දෙයක් උනේ නැහැ. ආශ්‍රව රහිතව සියලු කෙලෙසුන්ගෙන් සියලු දුකින් මං නිදහස් වුණා. ඇත්තෙන්ම මං සොය සොයා හිටියේ අතීත ජීවිත සොයන ඥානි ලබා ගන්නට නොවේ. මං සොයසේ හිටියේ දිවස් ලබන හැටි ඉගෙන ගන්නට නොවේ. මං සොයසේ හිටියේ අනුන්ගේ සිත් දැනගන්න හැටි නොවේ. මං සොයසේ හිටියේ ඉරිදි ප්‍රාතිහාර්ය ලබන හැටි නොවේ. චුචූපපාත ඥානි ලබා ගන්නට මට ඕනකමක් තිබුණේ නැහැ. දිව කන උපදවා ගන්නට මට ඕනකමක් තිබුණේ නැහැ. හිස මොඩු කරගෙන සංගල සිවුරු පොරවගෙන රුක් සෙවණකට ගිහින් භාවනා කරන්නේ ප්‍රඥාවෙන් උත්තම භාවයට පත් වෙච්ච උපතිස්ස රහතන් වහන්සේ. උන්වහන්සේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක්. ධ්‍යානයට සමවැදිලා ඉන්නවා. ඒ ධ්‍යානයට කියන්නේ ආර් නිශ්ශබ්දතාවය කියලා. සියලු විතර්ක රහිත වූ ධ්‍යානයක්. හොඳට පිහිටලා තියෙන ගල් පර්වතයක් සෙලවෙන්නේ නැහැ. මෝහය නැති කරපු භික්ෂුවක් නොසෙල් වී ඉන්නේ අන්න ඒ පර්වතේ වගේ. කෙලෙස් රහිත පුද්ගලයා නිතරම සොයන්නේ පිරිසිදු ජීවිතේ. කෙස්ලෝමේක අග තැවරුණ කුඩා වරදක් පවා එයාට පේන්නේ වලාකුලක් වගේ. මරණය ගැන මට දැන් කැමැත්තක් නැහැ. ජීවිතය ගැන මට කැමැත්තක් නැහැ. හොඳ සිහියෙන් යුක්තව, හොඳ ප්‍රඥාවෙන් යුක්තව මම මේ ශරීරය අත්හැරලා දානවා. මරණය ගැන මට දැන් කැමැත්තක් නැහැ. ජීවිතය ගැන මට කැමැත්තක් නැහැ. පඩියක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වගේ මම මේ පිරිනිවන් පාන්ටයි කල්බලබලා ඉන්නේ. ඉස්සරහිනු පිටිපස්සිනු දෙපැත්තෙම තියෙන්නේ මරණය මිසක් නොමැරී සිටීම නොවේ. අන්නේ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පිළිපදින්ට ඕන. මේ ජීවිතේ නිකරුණේ වෙනසී යන්ට දෙන්න එපා. මේ උතුම් අවස්ථාව මගහැරින්ට ඉඩ දෙන්න එපා. මේ ජීවිතය ධර්මයේ තුලින් ආරක්ෂා කරගන්න ඕන. ඇතුළතිනු පිටතිනු හොඳින් ආරක්ෂා සංවිධාන කරපු නගරයක් වගේ මේ උතුම් අවස්ථාව මගහැරින්ට ඉඩ දෙන්න එපා. මේ අවස්ථාව අහිමි කරගත්තු ගොඩාක් පිරිස නිරේ ඉපදිලා දුක් විඳිනවා. උපසාන්ත වෙන්න, වරදින් වැළකී සිටින්න, කතාබස් කළ යුත්තේ නොනින්න සලකලා. උඩඟු වෙන්න හොඳ නැහැ. සුළං හමලා ගහක කොළයක් ගලවලා දානවා වගේ පාපී දේවල් මේ සිතින් ඉවත් කරන්න ඕන. උපසාන්ත වෙලා වරදින් වැළකිලා නෝනින් විමසා කටයුතු කරන, නෝනින් විමසා කතා බස් කරන උඩඟු නැති භික්ෂුව තමයි පාපී දේවල් ඉවත් කරන්නේ. සුළං හමලා ගහක කොළයක් ගැලවිලා යනවා වගේ උපසාන්ත වෙලා කෙලෙස් පීඩා නැතිව පහන් සිටින් නොකැලඹී ගිය සිටින් ඉන්ට යහපත් ගුණධර්ම ඇති නොනැති භික්ෂුවට හැම දුකක්ම අවසන් කරන්ට පුළුවන්. සමහර ගිහි පැවදි උදවිය ගැන විශ්වාස කරන්ට හොඳ නෑ. එයාලා කාලෙකට යහපත්, කාලෙකට අයහපත්, තව කාලෙකට අයහපත්, තව කාලෙකට යහපත්. ඒ නිසා කාමාශාව, තරහ, නිදිමත, අලස බව, සිතේ විසිරීම, පසුතැවිල්ල ආදී සැකය, මේ ඔක්කොම දේවල් භික්ෂුවගේ සිත කෙලසලා දානවා. නමුත් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන භික්ෂුවගේ සමාධිය සත්කාර සම්මාන ඉදිරියේදී, අසත්කාර නින්දා ඉදිරියේදී කම්පා වෙන්නේ නැත්නම් හැමතිස්සේම ධ්‍යාන වඩන ඊටා සියුම් දෘෂ්ටිපව විදර්ශනා වඩන උපාදාන නැති කිරීමෙහි ඇලුන අන්න ඒ භික්ෂුවටයි කියන්නේ සත්පුරුෂයා කියලා. මහා සාගරය, මහ පොළව, මහ මේරු පර්වතේ, මහ සුළඟ වගේ දේවල් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පෙන්වා වදාළ උතුම් විමුක්තියට උපමා කරන්නට බැහැ. මහා නුවණක් තියෙන සමාධිමත් සිතක් තියෙන ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම චක්‍රය ඒ අයුරින්ම පවත්වන සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා පොළොව වගේ ජලය වගේ ගින්න වගේ කිසි අරමුණකට ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ ප්‍රඥා පාරමිතාව මුදුන්පත් වෙලා මහා බුද්ධියකින් යුක්ත මහා නුවණකින් යුක්ත නිවිගිය සිතක් ඒ භික්ෂුවට තියෙනවා ඒ වුණත් ඒ භික්ෂුව බුද්ධියෙන් හීන නැති වුණත් හැමතිස්සෙම ජීවත් වෙන්නේ කිසිවක් දන්නේ නැහැ වගේ මං ශාස්ත්‍රුන් වහන්සේව ගෞරවයෙන් ආශ්‍රය කළා බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා කෙලෙස් බර පැත්තකින් තිබ්බා භව රහන් මුලින්ම සිඳලා දැම්මා අප්‍රමාදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ඔබත් ගමන් කරන්න මට කියන්න තිබෙන්නේ එච්චරයි මං සියලු භවයෙන් නිදහස් වුණා මං දැන් පිරිනිවන් පාන්ටයි හදන්නේ මේ ගාථාව වදාළේ පරිපුන්නක රහතන් වහන්සේ අද මං වළඳින්නේ අමා නිවන් රස මෙවැනි රසයක් නම් මේ මිනිස් ලෝකයේ කිසිම ආහාරයක නෑ දිවි ලෝකයේ සුධා භෝජනේවත් එවැනි රසයක් නෑ අසීමිත අවබෝධයක් තිබෙන ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි මේ අමා ධර්මය වදාළේ මේ ගාථා වදාළේ ගංගා තීරිය රහතන් වහන්සේ මං ඉන්නේ ගංගියුරක ඒ ගංගියුරේ මගේ කුටිය හදලා තියෙන්නේ තල්කොළ තුනකින් මගේ පාත්‍රේ මලමිනි වලට පැන් ගිහින භාජනයක් වගේ මම පුරවන්නේ පාස්කූල චිවරක් අවුරුදු දෙකටම මං කතා කළේ එකම වචනයයි මහන වෙලා තුන්වන අවුරුද්දේදී මේ අවිද්‍යා අන්ධකාරය සුණු විසුණු කරලා දැම්මා මේ ගාථා වදාළි මේල ජින රහතන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී මට අහන්න ලැබුණ යම් දවසකද අන්න ඒ දවසේ ඉඳලා ඒ අපරාජිත මුනිදුන් වන සර්වඥන් වහන්සේ ගැන මගේ සිතේ සැකයක් ඇති වුණ බවක් නම් මම දන්නේ නැහැ. උන්වහන්සේ තමයි මේ සසර කතරින් ලෝක සත්වයන් ඈතර කරවන මහා ගල්කරුවාණන් වහන්සේ. ඒ මහා වීර වූ පුරිස ධම්මසාරතීන් වහන්සේ ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ගැන ඒ අමා මහ නිවන් මඟ ගැන මගේ සිතේ කිසිම සැකයක් නැහැ. මේ ගාථා වදාළේ හේරඤ්ඤකාණි රහතන් වහන්සේ. හරිම ඉක්මනට මේ රෑ දවල් ගිවිල යනවා. ජීවිතේ අවසන් වෙන්නේ හරිම වේගයෙන්. උපන් සත්වීන්ගේ ආයුෂ ගිවිල යන්නේ පුංචි දොළපාරක ගලන වතුර ටිකක් වගේ. එහෙත් මේ පව් කරන මෝඩ ජනතාව මේක තේරුම් ගන්නේ නැහැ. අන්තිමේදී දුක් විපාක විඳින්න සිද්ධවන්නේ එයාලටමයි. පාප කර්මයේ විපාකත් පාපී දෙයක්. මේ ගාථා වදාළේ තාලපුට රහතන් වහන්සේ. මම මේ කල්පනා කරන්නේ දියලි ගලන වනාන්තරයකට ගිහින් හුදකලාවේම තණ්හාවක් නැති සිටින් කල් ගෙවන්නේ කවදාද කියලා. ඇත්තින්ම මං කවදාද මේ සියලු භවයන් අනිත්‍ය වශයෙන් විදර්ශනා කරන්නේ? මං කවදද මගේ මේ අදහස ඉෂ්ට කරගන්නේ? ඉරිච්ච සිවුර පුරවගෙන ඉන්න මුනිවරයෙක් වෙලා මා කසාවට පුරවාගන්නේ කවදද? මමත්වයක් තණ්හාවක් නැති සිටින් මං කල් ගෙවන්නේ කවදද? රාග ද්වේෂ මෝහ සිටින් ඉවත් කරලා මහා වනාන්තරයක සැනසෙන්නේ කල් ගෙවන්නේ මං කවදද? මේ අනිත්‍ය ශරීරයක් නොයෙක් ලෙඩ හැදිලා වේදනා දෙනවා. ජරා මරණ වලින් පීඩිත කැදල්ලක් වගේ. ඉතින් මම මේ ශරීරය විදර්ශනා කරලා කිසි බයක් නැතිව තනියම මහා වනාන්තරයේ කල් ගෙවන්නේ කවදද? මේ තණ්හාව කියන්නේ බිය උපදවන දෙයක්, දුකම හදලා දෙන දෙයක්. වැල්පටක් වගේ ජීවිතේ දෙතිලා තියෙනවා. ඉතින් මං ප්‍රඥාවෙන් හදපු කඩුවත් අරගෙන ඒ වැල්පොට කෑලි කෑලි වලට කපලා දාන්නේ කවදද? මම මේ අදහස් ඉෂ්ට කරගන්නේ කවදද? සමත විදර්ශනා නමින් සිංහාසනයක් තියෙනවා. රහතන් වහන්සේලාගේ උග්‍ර තේජස ඇති ප්‍රඥාවෙන් හදපු ආයුධ තියෙනවා. ඉතින් මං ඒ සිංහාසනේ වාඩි වෙලා ඒ ආයුධ දරාගෙන මේ මාර සේනාවට දරුණු විදිහට පහර දෙන්නේ කවදද? මම මේ අදහස් ඉෂ්ට කරගන්නේ කවදද? මං හරිම ආසයි සත්පුරුෂ ආශ්‍රේයට. සද්ධර්මයේ ගරු කරන සත්‍ය අවබෝධ කළ අකම්පිත සිත් ඇති ඉඳුරන් ජයගත්තු ඒ සත්පුරුෂ උත්තමයන් සමග මාත් එකතු වෙලා හැසිරෙන්නේ කවදද? මං හරි ආසයි නිවන් අවබෝධ කරගන්නට. ඉතින් මං කම්මැලි නැතිව, සාපිපාසා නැතිව, අවුසුලම් පීඩා නැතිව, මැසි මදුරු සර්පයන්ගේ පීඩා නැතිව, කන්දි ගුහාවක නවතින්ද යන්නේ කවදද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? මහා ඉසිවර බුදුරජාණන් වහන්සේ විසින් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ. ඉතින් අවබෝධ කරගන්න දුෂ්කර ඒ චතුරාර්ය සත්‍ය ධර්මය හොඳට සිහිය පිහිටුවාගෙන සිත සමාධිමත් කරගෙන ප්‍රඥාව දියුණු කරලා මං අවබෝධ කරගන්නේ කවදද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? සමාධියක් ඇති කරගන්නට මාත් හරීම කැමතියි. ඉතින් ඒ සමාහිත සිතින් මේ අප්‍රමාණ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ඔක්කොම ඇවලුණු ගින්නක් වගේ ප්‍රඥාවෙන් දකින්නේ කවදද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? නපුරු වචන අහන්ට ලැබුණොත් ඒ ගැන දුකක් නැතිව මං ඉන්නේ කවදද? මට ප්‍රශංසා කරද්දී ඒ ප්‍රශංසාවෙන් උදම් නොවි මං ඉන්නේ කවදද? කවදද මේ අදහස මං ඉෂ්ට කරගන්නේ? මා තුලත් මගින් බාහිරත් මේ පංච උපාදානස්කන්ධ ඔක්කොම ලී කැබලි වගේ, තනකොළ වගේ මං නුවණින් දකින්නේ කවදද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? වැස්ස කාලෙට මහ වනාන්තරයේ රහතන් වහන්සේලා වැඩි මගේ මාත් සිවුරු පොරවගෙන යනකොට ඒ වැස්සෙන් තෙමි තෙමි මං යන්නේ කවදද? මගේ ඒ අදහස් මං ඉෂ්ට කරගන්නේ කවදද? මහ වනාන්තරයේ කඳු අතර ඉන්න මොනරු නාද කරනවා. එතකොට ඒ හඬට ඇහැරිලා යහනින් නැගිටලා නිවන් අරමුණු කරගෙන මං භාවනා කරන්නේ කවදද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? ගංගා, යමුනා, සරස්වති වගේ මහා ගංගා තියෙනවා. ඉතා භයානක ප්‍රපාත තියෙනවා. විශාල වැව් තියෙනවා. ඉතින් ඒවා පයින් ස්පර්ශ නොකොට මං ඉරිදි බලෙන් ඉතුරු වෙන්නේ කවදද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? ඇත්‍රලින් වෙන්විච්ච හස්ති රාජයෙක් වගේ මේ පංචකාමයන් තුල තිබෙන සුන්දර විදියට පෙනෙන මේ සියලුම අරමුණු වලට ඇති ආසාවෙන් වින් වෙලා මම භාවනා කරන්නේ කවදද? මගේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? ණයක් අරගෙන දුක් විඳින දිලින්දෙකුට නිධානයක් හම්බ වුණා වගේ. මහා ඉසිවර බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවබෝධ කරගෙන පිරී ඉතිරී ගිය සතුටින් මං වාසය කරන්නේ කවදද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? ඒ සිත අවුරුදු ගණනාවක් තිස්සේ පුල පුලා බලා ඉඳලා නේද මේ ගිහි ජීවිතය අත්හැරියේ? නුඹ මට පැවිදි වෙන්න කොයිතරම් බල කෙරුවද? ඔන්න මම දැන් මහන වුණා. ඒ සිත දැන් නුඹ භවනා නොකරන්නේ ඇයි? ඒ සිත නුඹ මගින් ඉල්ලා සිටියා නේද වනාන්තරයට යන්න කියලා? කඳු අතර කුරුල්ල නාද කරද්දි දියලි ගලා පසිද්දි ගල්තලාවක් මත ඉඳගෙන භාවනා කරන්න කීව නේද? නුඹ ඒ ගැන ගොඩාක් ආශාවෙන් ඉන්නවා කියලා කිව නේද? ඒ සිත නුඹගේ ඉල්ලීමට මං ගෙවල් දොරවල් අත්හැරියා, නෑ හිත මිතුරන් අත්හැරියා, කෙලිසෙල්ලම් අත්හැරියා, හැම කාම ගුණයක්ම අත්හැරියා, මහන වුණා. ඔන්න මං වනාන්තරයට ආවා. ඒත් නුඹ දැන් මොකද මේ මාව නිවන් මගේ යොදවලා සතුටු නොකරන්නේ? ඒ සිත ඔය සිත වෙන කෙනෙකුගේ නොවේ, මගේ කියලායි සලකන්න තියෙන්නේ. ඔන්න මං දැන් කෙලෙස් යුද්ධෙට ලෑස්ති වෙනවා. දැන් මොකද නුඹ වැළපෙන්නේ? මේ හැම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්ත බව මං තේරුම් ගත්තා. ඒ නිසාමයි මම මේ අමා නිවන සොයාගෙන අබිනිෂ්ක්‍රමණය කළේ. ඒ සිත නුඹ දන්නවද? ඉතා යහපත් දේ පවසන පුරිසෝත්තමයන් වහන්සේ, මහා වෛද්‍යවරයාණන් වහන්සේ, පුරුෂ ධම්ම සාරථි බුදුරජාණන් වහන්සේ මේ සිත ගැන වදාළදී, සිත කියන්නේ සඵල දෙයක්, වනාන්තරයේ හැසිරෙන වඳුරෙක් වගේ. රාගේ දුරු නොකළ කෙනාට මේ සිත පාලනය කිරීම ඉතාම දුෂ්කරයි. පෘථග්ජන සත්වයා ඉන්නේ අවිද්‍යාව තුල. ඉතින් ඒ සත්වයා මේ විසිතුරු මිහිරි සිත් ඇදගන්නා කාමයටම ඇලෙනවා. ආයමත් භවෙම සුවසයා යන එයාලා කැමති දුකටමයි. ඉතින් මේගොල්ලන් යහපතින් වළක්වලා නිරේ දක්වාම ඇදගෙන යන්නේ මේ සිත විසින්. මහ වනාන්තරේ මොනරු කවුල නාද කරනවා. ව්‍යාග්‍රයෝ වනසතුන් ඉදිරියට මුණ ගැසෙනවා. ජීවිතය ගැන ඇති බලාපොරොත්තු අත්හැරගන්න සිද්ධ වෙනවා. මේ උතුම් අවස්ථාව අහිමි කරගන්න එපා. ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? දැන් භාවනා කරන්ට ඕන. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්නට ඕන. බල ධර්මයන් දියුණු කරගන්නට ඕන. බුද්ධංග ධර්මයන් දියුණු කරගෙන සමාධිය දියුණු කරන්නට ඕන. මේ බුද්ධ ශාසනයේම ත්‍රිවිද්‍යාව ලබා ගන්නට ඕන කියලා ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ ඒ සිට නුඹ නොවේද? අමා නිවන් මගේ පුහුණු වෙන්න ඕන. හැම දුක් නැති කරන, හැම කෙලෙස් සෝදා හරින, අමා නිවන කරා පමුණුවන ඒ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ වඩන්නට කියලා ඒ සිට මහාන ජීවිතේට මාව යොමු කළේ නුඹ නොවේද? මේ පංච උපාදානස්කන්ධයන් විදර්ශනා කරන්ට, ඒ දුකක් බව අවබෝධ කරගන්ට, ඒ දුක හදන දේ ප්‍රහාණය කරන්ට, මේ ජීවිතේදීම දුක අවසන් කරන්ට කියලා ඒ සිට ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? මේ සංස්කාර අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, පීඩා වශයෙන්, වදයක් වශයෙන්, විදර්ශනා වශයෙන්, මනසේ හැසිරෙන කෙලෙස් වළක්වන්නට කියලා ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? හිස මුඩු කරගෙන අවලස්සන වෙන්න කිව්වා. පාත්‍රයක් අතට ගන්නට කිව්වා. සසර දුකෙන් සාපලද්දික් වගේ භික්ෂූන් අතරට යන්නට කිව්වා. මහා ඉසිවර ශාස්ත්‍රුන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්න කියලා කීවා. ඒ සිට ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? සිත සංවර කරගන්නට කීවා. පිණ්ඩපාත වඩිනකොට දායක පවුල් ගැන, කාමයන් ගැන මනසින් ඇලෙන්න එපා කීවා. බොහෝ දවසි පෑයූ පුන් සඳක් වගේ ඉන්න කීවා. ඒ සිට ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? වනාන්තරේ නවතින්න කීවා. පිණ්ඩපාතෙන් ජීවත් වෙන්න කීවා. අමසොහ නිවාසී කරන්නටත් කීවා. පාංශිකූල සිවුරු පොරව ගන්නට කිව්වා. නිදානොගෙන භාවනා කරන්නට කිව්වා. හැම තිස්සෙම දුතාංග රකින්ට කැමති වෙන්න කියලා කිව්වා. ඒ සිට ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? ඒ සිට ගෙඩි කැමති කෙනෙක් ලවා ගස් සිටෝ ගන්නවා. අන්තිමේදී ඒ ගස් මුලින්ම කපල දාන්නටයි කැමති වන්නේ. නුඹත් ඒ වගේ කෙනෙක්. අනිත්‍ය වූ, සැලෙන්නා වූ මේ සංසාරයටමයි නුඹ මාව යොදවන්න හදන්නේ. ඒ රූප රහිත සිත නුඹට දුර ගමන් තියනවා. තනියම ඇවිදිනවා. ඒ වුණාට මීට පස්සේ නම් මං නුඹේ වචනයට අවනත වෙන්නේ නෑ. කාමයන් කියන්නේ දුක් ගොඩක්. හරිම කටුකයි. මහ භයානක දෙයක්. මම නම් මුහුණ හරවගෙන ගමන් කරන්නේ. ඒ අමා නිවන තියෙන දිශාවටයි. ඒ සිත මම මහන වුණේ වාසනාව නැති වුණොවේ, පිඬුසිඟායන්ට ලැජ්ජා නැතිකමට නොවේ, චපල සිත නිසාත් නොවේ, ආණ්ඩුවෙන් දඬුවම් ලැබිලක් නොවේ, ජීවත් වෙන්න ක්‍රමයක් නැතිවත් නොවේ. මන් නුඹේ වසඟයට පත් වෙන්නේ නැහැ කියලා ප්‍රතිඥා දීලා තියෙන්නේ. අල්පේච්ඡකම කියන්නේ රහතන් වහන්සේලා ප්‍රශංසා කළ දෙයක්. ගුණමකුකම නැති කරනකොට දුක සංසිඳෙනවා. ඒ සිට ඉස්සර මාව මේ මහන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? නමුත් දැන් මොකද? නුඹ ආයෙමත් පරණ පුරුද්දට වැටෙන්න හදන්නේ. අවිද්‍යාව, තණ්හාව, ප්‍රිය අප්‍රිය දේවල්, සුන්දර රූප, සැප විඳීම, සිත් කඳු කාම, මේවා ඔක්කොම මං වමනි කළා. වමනි දාපු දෙයක් ආයෙමත් ගිලින්ට මට ඕන කමක් නැහැ. ඒ සිත මං හැම තැනකදීම කළේ නුඹ කියපු දේ. ඒ නිසා බොහෝ ජාතිවලදී මං නුඹව කේන්ති ගැස්සුවේ නැහැ. මා තුලින්මයි නුඹ ඉපදුනේ. නුඹට කෙලෙහි ගුණයක් නැහැ. ඒ නිසා බොහෝ කලක් මුළුල්ලේ මේ දුක්ඛිත සංසාරෙට මාව කැඳවගෙන ආවේ නුඹයි. ඒ සිත එක් කාලෙක නුඹ නිසා මං බමුණෙක් වුණා. නුඹ නිසාම මං සිටුවරෙක් වුණා. නුඹ නිසාම මං රජ වුණා. නුඹ නිසාම මං වෙළෙන්දෙක් වුණා. නුඹ නිසාම මං දාසෙක් වුණා. නුඹ නිසාම මං දෙවියෙක් වුණා. නුඹ නිසාම මං අසුර ලෝකෙට ගියා. නුඹ නිසාම මං නිරයට ගියා. නුඹ නිසාම මං තිරිසන් ලෝකෙට ගියා. නුඹ නිසාම මං ප්‍රේත ලෝකයටත් ගියා. ඒ සිත නුඹ මේ ආය ආයමත් දෝහි වන්නේ මට නේද? මොහොතින් මොහොත මායාකාරී චිත්‍ර පෙන්වන්නේ මට නේද? නුඹ මාත් එක්ක ක්‍රීඩා කරන්න හදන්නේ පිස්සෙක් වගේ නේද? ඒ සිත මේ තරම් දේවල් මට කරන්නේ මා විසින් නුඹට කළ වරද කුමක්ද? ඒ සිත ඉස්සර නුඹ කැමැති කැමැති තැන්වල සිතු මනාපෙට කැමැති විදිහට ඇවිදගෙන ගියා. ඒත් අද මන් ඒ හිතුවක්කාර සිත යෝනිසූ මනසිකාරයේ නම් වූ හෙන්ඩුවෙන් දමනය කරනවා. මද කිපිච්ච ඇතික්ව හෙන්ඩුවෙන් දමනය කරනවා වගේ. මගේ ශාස්තෘන් වහන්සේ මේ ලෝකය මට පෙන්නල දුන්නේ අනිත්‍ය වශයෙන්, අස්ථිර වශයෙන්, අසාර වශයෙන්. ඒ සිත මාව ඒ බුද්ධ ශාසනයට ඇතුළු කරපන්. ඊතරෙවෙන්ට කොහෙත්ම බැරි තරම් දුෂ්කර මේ සංසාර සැඩපහරින් මාව ඊතර කරපන්. ඒ සිත දැන් තිබෙන්නේ නුඹේ ඒ පැරණි සිත නොවේ. දැන් නුඹට ඕනෑ විදියට මාව හසුරුවන්ට බෑ. මහා ඉසිවර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මං මහන් වෙලා ඉන්නේ. ඒ නිසා මං වගේ අය විනාශයටපත් වෙන්නේ නැහැ. කඳු, සාගර, ගංගා, මහ පොළොව ආදිය මේ සතර දිසාවේ, සතර අනු දිසාවේ උඩ යට හැම තැනකම සකස් වෙලා තියෙන ඔක්කොම දේවල් අනිත්‍යයි. තුම් භවයේම කෙලසුන් නිසා දුක් විඳිනවා. ඒ සිත නුඹ සතුටින් ඉන්න හදන්නේ කොහේ ගිහින්ද? ඒ සිත මන් දැන් දැඩි විදියට වීරිය පිහිටුවාගෙන ඉන්නේ. දැන් නුඹ මට කුමක් කරන්ටද? ඒ සිත දැන් ඉතින් නුඹේ වසඟේ මාව පවත්වන්නට බෑ. දෙපැත්තෙම කටවල් තිබෙන අසුචි පුරවපු මල්ල කවදාවත් අල්ලන්නටවත් කැමති වෙන්නේ නෑ. අන්න ඒ වගේ දොරටු නවයකින් අසුචි වැහෙන මේ ශරීරේට නින්දා වේවා. ඒ සිත වල්ලූරන් මුවපැටව ඇවිද ඇවිද යන කඳු බෑවුම් තියෙන කඳු මුදුන් තිබෙන ස්වභාවයෙන්ම ලස්සන අලුත් වැස්සින් තෙත බරිත වෙච්ච ඒ වනාන්තරයේ ගල්ලෙනකටයි දැන් නුඹ ආවේ. දැන් ඉතින් සතුටු වෙන තද නිල් පාට බෙල්ල තිබෙන සුන්දර සිළු තිබෙන ලස්සන පිල් කලඹ තියෙන විසිතුරු පියාපත් තියෙන කුරුල්ලෝ ජාතියක් තමයි මොනරු කියන්නේ. ආකාශයේ ගොරවනකොට ඒ මොනරු නාද කරනවා. ඒ සිත වනාන්තරයේ කුටියක භාවනා කරන නුඹ දැන් ඉතින් ඒ ගැන සතුටු වෙන. වැස්ස කාලෙට තනකොළ වැවෙනවා අඟල් හතරක් විතර උසට. මහා වනයේ මල් පිපෙන්න ගන්නවා වලාකුළු වගේ. එතකොට මං ඒ කඳු අතරේ බිම තමයි නිදාගන්නේ. ඒ නිම් තන බිම අලුත් යහනක් වගේ හරිම මෘදුයි. ඒ සිත ධනවත් පුරුෂයෙක් කීකරු සේවකයෙක් තියා ගන්නවා වගේ මන් නුඹව දමනය කරනවා. සිව්පසේට මොනවා හරි දෙයක් ලැබුණොත් මට ඒ ඇති. මට කම්මැලිකමක් නැහැ. බලන් හමක් හොඳට පදම් කරනවා වගේ මං නුඹව නිවනට සුදුසු කරනවා. ධනවත් පුරුෂයෙක් කීකරු සේවකයෙක් තියා ගන්නවා වගේ මන් නුඹව දමනය කරනවා. සිව්පසේට මොනවා හරි දෙයක් ලැබුණොත් මට ඒ ඇති. මද කිපුණ ඇතෙක්ව දමනය කරන දක්ෂ ඇත්ගුවෙක් වගේ මං වීරිය අරගෙන නුඹව දමනය කරනවා. ඒ සිත නුඹ හොඳට දමනය වුණා. ඍජු ගති තිබෙන උතුම් හස්ති රාජයෙක් දමනය වුණා වගේ අසුන් දමනය කරනවා වගේ මටත් මේ සුන්දර නිවන් මගේ ගමන් කරන්නට පුළුවන් වුණා. හැමදාම මේ නිවන් මඟ පුරුදු කළේ සිත රැකගත්තු උතුමන් විතරයි. ඒ සිත ඇත්‍රජික්ව යකඩ දම්මැල් වලින් කණුවක බඳිනවා වගේ මන් නුඹව භාවනා අරමුණේ බැඳලා තියෙන්නේ. ඉතා හොඳින් සිහිය පිහිටුවාගෙන හොඳින් රැකගෙන හොඳින් හසුරවල මේ සිත හදාගත්තු නිසා හැම භවයෙන්ම මන් නිදහස් වුණා. ඉඳුරන්ගෙන් අරමුණු ලැබෙනකොට ඒ ඔස්සේමයි මේ සිත නොමග යන්නේ. එතකොට ප්‍රඥාවෙන් ඒ නොමග යන ස්වභාවේ වනසල දැම්මා. භාවනාවෙන් සිත සුමකට ගත්තා. මේ සසර දුකේ ඇතිවීම නැතිවීම දැකලා ඒ නිදහස් වුණ බුදු සමිඳුන්ගේ දායාදේ ලබාගත් කෙනෙක් වෙන්න. ඒ සිත මං නුඹට වසඟ වෙලා හිටියේ මෙන්න මේ විදියට. අසුබදී සුබ විදියට දැක්කේ. අනිත්‍යදී නිට්ඨ විදියට දැක්කේ. දුක්දී සැප විදියට දැක්කේ. සිත විසින් මාව නොමග යවුවා. ගමේ ගුඩි මෝඩ ළමයෙක්ව නොමග යවනවා වගේ. එහෙත් දැන් සියලු බව බන්ධන නැති කළ මහා කරුණක මහා මුනිදෙන්ම නේද මේ සිත ඇසුරු කරන්නේ. ඒ සිත මේ සුන්දර වනාන්තරේ වැහි වලාකුළු වලින් ලස්සන වුණ මේ කඳු වලල්ලි නිදහස ඇවිදගෙන යන මුවෙක් වගේ මා දැන් අවුලක් නැති සිටි මේ කඳු වලල්ලට වෙලා ඉන්නවා. ඒ සිත නුඹ පෙරදුන බවට මට කිසිම සැකයක් නැහැ. ඒ සිත යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නුඹේ කැමැත්තට හසු වෙලා ගියොත් වසඟ වුණොත් ඒ කාම සැපය අනුභව කරන්ට ගියොත් එයාලා ඔක්කොම අවිද්‍යාව ඇතුළටම යනවා. එයාලා ඔක්කොම මායාගේ වසඟයටම යනවා. ආයායමත් උපදින්ට කැමති හැම කෙනෙක්ම ඒ සිත ආයායමත් උපදින්ට කැමති හැම කෙනෙක්ම නුඹගේ ගෝලයෝ. මෙතෙක් වේලා ඔබ ඉදිරියට වැඩම කළේ ගෞතම බුදු සසුනේ වැඩ සිටි මහරහතන් වහන්සේලා. අතිශයින්ම සුන්දර වූ සිත් ඇති, අතිශයින්ම නිර්මල වූ ජීවිත ඇති මහා වීරියවන්ත වූ ඒ රහතන් වහන්සේලා ඔබ ඉදිරියට වැඩි ඔබ සමඟ කතා බස් කළේ. මේ පෘථිවිය තුල ආයම ඒ රහතන් වහන්සේලා ඇවිදගෙන යන්නේ කවදාද? ඒ රහතන් වහන්සේලාගේ හදවතේ පහළ වුණ ඒ නිකල ශාන්ත සිත ඇති කරගත් ආශ්චර්යවත් මිනිසුන් මේ පෘථිවිය පහළවන්නේ කවදාද? ඒ අමා නිවන් මඟ ගමන් කරන ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක පිරිස මේ මහා පෘථිවියේ ඇවිද යන්නේ කවදාද? සිත ජයගත්, වචනය ජයගත්, කය ජයගත්, තුන් ලෝකය ජයගත් ඒ රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. ඔබත් මේ ගෞතම බුද්ධ ශාසනය වෙත පැමිණෙන්න. මේ දුර්ලභ මිනිස් ජීවිතය නිකරුණේ ගෙවී යන්ට දෙන්න එපා. සතර අපායේ වැටි වැටි යන සංසාර ගමනට හසුවන්ට එපා. මේ කාම මායා ජාලයට මුලා වෙන්න එපා. ඔබත් හස්ති රාජෙක් දඟල් කඩාගෙන නිදහස යනවා වගේ මේ බුද්ධ ශාසනයේ තුලටම පෙමිනෙන්න උතුම් බුදුරජාණන් වහන්සේව ඔබත් සරණ යන්න. උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ඔබත් සරණ යන්න. ඒ අමා නිවන් දුටු මහරහතන් වහන්සේලා ඔබත් සරණ යන්න. වෙන කිසිවක් සරණ යන්න එපා. ඔබට තෙරුවන් සරණයි.